තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධාස්සරහතු අපි තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ධර්ම පූර්ණය සිදු කරගෙන අප කාටත් ලොකු ආදර්ශයක් වාගේම අනුශාසනයක් ලබා දුන්න ඒ පින්වත් විජේසිංහ මැතිතුමන්ට ගුරුවරයාට මේ අපගේ මේ අවස්ථාව මේ සහභාගී වීම උපහාරයක් වේවා ගෞරවයක් වේවා පුණ්‍යානුමෝදනාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉගෙන ගන්න ධර්මයේම තියෙන කාරණයක් තමයි සංස්කාරක ධර්ම අතර නිත්‍යතාවයක් නැහැ. සංස්කාරක ධර්ම අපිට නියම කරගන්න අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. මම මගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. තින් තාවකාලිකව අපි කවුරුත් මම මගේ වශයෙන් ගන්නවා, මේ ඉඩම මගේ කියලා ගන්නවා, ඒ විදියට මගේ කියලා අරගෙන මේ මහ පොළොව තුල මියදුණු සංඛ්‍යාව කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක්. ඒ කිසි කෙනෙකුට මාගේ ඉඩම බවට පත් උනේ නැහැ. මේ ශරීර දරාගෙන මේ මහ පොළොවේ මිය ගියපු මිනිස් සංඛ්‍යාව අප්‍රමාණයි. ඒ කිසි කෙනෙකුට තමන්ගේ ශරීරය තමන්ගේ කියලා පවත්ව ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේක රථයක් වාහනයක් වගේ එකක්. ඒ නිසා ඒ රථය තුලට නැගුණු අප කල්පනා කරන්න ඕන යහපත් ගමනක් ඇතිව ඒ ගමනින් හොඳ ප්‍රයෝජන ලබලා මේ මනුෂ්‍යාත්ම භාවය තුළ පූර්ණත්වයට පත්විය යුතුයි කියන කල්පනාව ඇති වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දුර්ලභ අවස්ථා ගණනාවක් මතක් කළා. සද්ධර්මයේ මුණ ගැහෙනවා තාම දුර්ලභයි. ඒ දුර්ලභ වූ සද්ධර්මයේ අහන්න සිත් යොමු වෙනවා තාම දුර්ලභයි. ඒ සද්ධර්මයේ යෙදෙනවා අසනවා කෙනෙකු දුර්ලභයි. ඒ සද්ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා කෙනෙකු දුර්ලභයි. ඒ ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මය වඩා නගා සිටුවා ගන්නවා දුර්ලභයි. ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ කාරණා. ඒ සියලුම දුර්ලභ කාරණා මේ පින්වතුන් ලබනවා, ලබන්න භාග්‍යවන්ත වෙලා තියෙනවා. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. ධර්මය අහන්න තියෙන ශ්‍රද්ධාව බොහොම දුර්ලභයි. ඒ සියල්ලම පින්නතුන් ලබාගෙන තියෙනවා. එහෙමනම් පින්නතුනේ අපි සෑම සියලු දෙනාම අති දුර්ලභ වූ ඒ දුර්ලභ කාරණා සියල්ලගෙන්ම පෝසත් පිරිසක්, සමන්විත පිරිසක්. ඒ නිසා මෙතන ඉන්න සියලු දෙනාම මහා පෝසත් පිරිසක් හැටියට, ධාම දියුණු පිරිසක් හැටියට, ලෝකයේ සසරත් භාග්‍යවන්තම පිරිසක් හැටියට අපි සිහිපත් කරන්න ඕන. ධර්මාභිලාෂයෙන් යුක්තව කටයුතු කරන මේ පින්නතුන් ඒ ධර්මය තමන්ගේ ජීවිතෙහි කිරුළු පළඳා ගත්ත පින්නතුන් ජීවත් වන කාලය තුළ වඩා සුවදායි ජීවිතයක් ගත කරන අතර ඒ ජීවිතයෙන් සමුගෙන සසරට එකතු වෙන කල තමන්ට අවශ්‍ය කරන තැන තමන්ගේ මනස පිහිටුවා ගැනීමට හැකියාව ලැබෙන මහා පෝසත්කමක් තියෙනවා. තේ පෝසත්කමට අනුශාසනා පින්වත් විජේසිංහ මැතිතුමන් නානාවිධ උදාහරණ දක්වමින් උපමා දක්වමින් අප සෑම සිළු දෙනාටම උපදේශන පවත්වලා තියෙනවා, අනුශාසනා කරලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ තුමන්ගේ හඬ මකන්නේ නැතුව පුළුවන් තරම් අයාතර බෙදා හදා දෙන්න, අහන්න කියන්න පුළුවන් තරම් ඒ ඔස්සේ ධර්මඥානෙ දියුණු පමුණු කර ගන්නට, ජීවත්ව සිටියදීටත් වඩා බොහෝ දෙනා අතර ඒ හඬ තව තවත් රැව් පිළිරැව් දෙන විදියට අසන්නට සෑම කෙනෙක්ම සලස්සන්නට ඕන, තමන් අහන්නත් පුරුදු වෙන්නට ඕන. එය ධර්මයේ තව තවත් වඩා වර්ධනය කර ගැනීමට උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. හැමදාම අපි කතා කළේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන නිස්සාරත්වය පිළිබඳව. ඒ කිසිදු යථාර්ථයක් නැති වග පිළිබඳව. ඒ නිසා අපි හැම මොහොතකම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බලන්ට ඕන. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්නතුනේ මේ මනස ගොඩනගා ගන්න, මනස නිර්මාණය කර ගන්න ආකාරය. ඒ මනස ගොඩනගා ගන්න, මනස නිර්මාණය කර ගන්න ආකාරය තුළ තිබෙන අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ කිසිදු ධර්මතාවයක් අගය කරන්නේ නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ සඩායතනම ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට මතක් කරනවා මිසක් කිසිම වෙලාවක බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ මේ ඉන්ද්‍රියන් සය. ඒ වගේම පංච උපාදානස්කන්ධ ධර්ම අතරත් කිසිම ධර්මතාවයක් අගය කරන්නේ නැහැ. අපි මොනතරම් සිතවිලි ප්‍රභේදන, චිත්ත වීතිවල තියෙන ප්‍රභේද ඉගෙන ගත්තට ඒ කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ මෙන්න මේ දේ ආරක්ෂා කරගන්න, මේ දේ පවත්වන්න කියලා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම්ව පවතින්නේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරකයෝ අනිත්‍ය කරගන්න, සියලු සංස්කාරකයෝ ග්‍රහණය කිරීමෙන් වළකින්න, සියලු සංස්කාරකයෝ දෘෂ්ටි කර ගැනීමෙන් වළකින්න, සියලු සංස්කාරකයෝ උපාදාන කිරීමෙන් වළකින්න. සබ්බේ සංඛාරා අනිච්චා. යමෙක් කෙලෙස කටයුතු කරනවා නම් එයා තමයි අනිත්‍ය වඩන කෙනා කියලා කියන්නේ. ඉතින් මේ අනිත්‍ය හරියට තේරුම් කරගත්තේ නැති ලෝකයට අපේ මැදිතුමන් නිතරම අනිත්‍ය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. නිතරම දුකයි කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. නිතරම අනාත්මයි කියන්නේ කුමක්ද කියලා අපට පැහැදිලි කරලා දුන්නා. ඒක තමයි වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මනාව නැවත නැවත මෙනෙහි කරන අප සීලු දෙනාටම එය වටහා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේන පින්නතුන් සීලු දෙනාම දන්නවා සම්මතයේ තුල, පෘතජ්ජන මානසිකත්වයේ තුල ආකල්පමය වශයෙන් දරාගත් ධර්මයක් නොවේ අපට දේශනා කළේ අවබෝධයෙන් දේශනා කරපු ධර්මයක්. එහෙමනම් පින්නතුනි අප හුදෙක් ආකල්පමය වශයෙන් ගන්නා වූ සංකල්පමය ධර්මයට වඩා ප්‍රත්‍යක්ෂ වූ දාර්ශනික ධර්මය ඔබට ලැබුණා. ඒ දාර්ශනික ධර්මය තමයි වැදගත්ම කාරණේ පින්නතුනි. සංකල්පමය ධර්මය මොනතරම් උගතෙක් වුවත් ඒ උගත අන්ධයි පින්නතුනේ. ඒ උගත අන්ධ පුජ්‍යලයෙක් මැණික් ගලක් අතතිව සිටිනවා වාගේ මැණික් ගලේ ලස්සන දකින්නේ නැහැ. නමුත් ප්‍රත්‍යක්ෂතාවයකට පත් වූ ඒ උත්තමයෙකු හොඳින් නෙතින් දැකලයි ධර්මය දේශනා කරන්නේ. කොතනද වරදක් සිදු වෙලා තියෙන්නේ, වරද නිවැරදි කරමින් ධර්මයේ තුල දේශනා කිරීමේ කුසලතාවය, හැකියාව, කෞශල්‍ය පිහිටනවා. ඒ නිසා අති දුර්ලභ වූ දේශනා වන්වලට තමයි පින්නතුන්ව සවන් දෙන්න හැකියාව ලැබුණේ. අපේ පින්වත් විජේසිංහ මැතිතුමන් ඇතුළු ඒ ධර්මකාමී සියලුම පින්නතුන් ළඟ තියෙන්නේ ආකල්පමය ධර්මයක් හෝ හුදෙක් සම්මුති සම්ප්‍රදායික ධර්මයක් හෝ නොවේ, ප්‍රත්‍යක්ෂ කරන ලද, ප්‍රතිවේද කරන ලද ශ්‍රී සද්ධර්මයයි. ඒ නිසා අපේ පින්නතුන් සියලු දෙනාම භාග්‍යයි. ඒ ප්‍රත්‍යක්ෂ කරන ලද, ප්‍රතිවේද කරන ලද ඒ ධර්මයේ දේශනා කරන ඒ උත්තමයෝ ඒ ඇත්තන්ට සසරින් මිදෙනකම්ම අත් නොහැර උපදේශන පවත්වනවා. ඒකට වෙන කෙනෙක් සාක්ෂියට තියලා ඉවරලා පැනලා යන්නේ නැහැ කිසිම කාරණයකින්. සියලු ප්‍රශ්නවලට විසඳුම් සපයලා දෙනවා. ඒක විශාල භාග්යක් පින්නතුනේ. ඒ භාග්ය මේ පින්නතුන් ලැබුවා. ඒක නැවත නැවත මෙනෙහි කිරීමම ඒක අවදි කර ගැනීමම තමයි පින්නතුන්ට කළ යුතු එකම කාර්ය. ධර්මයේ දියුණු කර ගැනීමටත් ඒ වගේම අවබෝධ නො වූ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආකල්පයකට අරමුණකට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ ධර්මය අරමුණු කරන්න පුළුවන් ධර්මයක් නොවේ. ඒ පිළිබඳව අපි ගැඹුරින් පරිශීලනය කරන්න ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටා පවතින ස්ථානයක් හෝ පිහිටා පවතින කෙනෙක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආලෝකය හා අන්ධකාරය හිරුසඳු බබලන්නේ නැහැ. එවන් වූ ධර්මයක් තමයි ලෞතර බුදුහාමුදුරන්ගේ මේ නිර්වාණ ආලෝකය කියන ඒ නිර්වාණය නැමැති ආලෝකය. නිර්වාණය කියලා කියන පින්නතුනේ බැඳීම් විරහිත අවස්ථාව. බැඳීම් විරහිත අවස්ථාවටකට තමන්ගේ මනස පත් කරගැනීමෙන් කටයුතු කරන කෙනාට කියන නිවන් මඟ ගමන් කරන කෙනෙක්. නමුත් අපි හැමදෙනාම හිතන්නේ බැඳීම් විරහිත අවස්ථාවක් කරගන්නවා කියලා කියන්නේ මේ අනිත් දේවල් ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා. එහෙම විය යුතු නෑ. ප්‍රතික්ෂේප කරන කෙනෙක්වත් අනුමත කරන කෙනෙක්වත් නෙමේ වැදගත්. සමස්ත මානසික ක්‍රියාවලීන් ඉවත් වීමයි. ඉතින් ගොඩාක් දෙනෙක් භාවනාවල් කියලා මනස තුළට මානසික ක්‍රියාවලියක් තුළට සම්මතයක් තුළට ගෙන එන ලෝකයේ එදා බුදුරජාණන් වහන්සේ 2600ක ඉතිහාසයේ තුලදී දේශනා කරන ලද ඒ පරම වූ ශ්‍රී සද්ධර්මය සමස්ත මනසින් ඉවත් වීම, චේතෝ විමුක්තියක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න, කල්පනා කරන්න තමන්ගේ සවන් දෙක පින්වන්ත වෙලා තියෙනවා, ඥානය පින්වන්ත වෙලා තියෙනවා. ඒ නිසාවෙන් පින්නතුනේ දැනුම කියන එකෙන් කිසිම පළක් නැහැ. අර කාරණේ නිවැරදි කරගනිමින්, මේ කාරණේ නිවැරදි කරමින්, පොත්පත්වල තියෙන කරුණු නිවැරදි කරගනිමින්, අපි කල්ගත කිරීමෙන් අපි වයසට යනවා, මේ යනවා. ඒ නිසා පොත්පත් නිවැරදි කරන්න, භාෂා ශාස්ත්‍රීය මට්ටම් නිවැරදි කරන්න කලින් ඉස්සෙල්ලාම තමන්ගේ නිවැරදිතාවය ඇති කරගන්න. තමාගේ ප්‍රශ්නය තමා හඳුනගන්න, තමා දෙස බලලා. මම කිසිදු කරුණක් නොවේ නිවැරදි කරගත යුත්තේ මාමයි, මගේ ආත්මයයි, මා මමයි කියලා හඳුන්වා ගන්නා වූ ස්වභාවයයි මා නිවැරදි කරගත යුත්තේ. මා විසින් දක්නා දැක්ම නිවැරදිද කියලා කල්පනා කරලා බලන්න ඕන. මා විසින් දකිනවා කියලා යම් තැනක යම් කෙනෙකුට වැටහෙනවා නම් ඒ දැකීම කිසි විටක නිවැරදි නෙමෙයි. නිවැරදි වන්නේ නැහැ. මා විසින් දකින ඒ දැක්ම ඒකාන්ත වශයෙන්ම හැම විටම වැරදි. මා විසින් දකින දැක්ම තුල පින්නතුනේ තියෙන්නේ අතීත සංඥාව. ඒ අතීත සංඥාවෙන් බලන හැම මොහොතකම පේන්නේ පුජ්ජල න්‍යාය, පුජ්ජල දෘෂ්ටියයි. ඒ නිසා කවමදාකවත් පුජ්ජලයකට මේ සසර තියෙන ස්වභාවය, තත්ත්වාකාරය, ඇත්ත ස්වභාවය දකින්න පුළුවන් කමක් නැහැ. දේව සංකල්පයකින් බැලුවොත් පේන්නේ දේව ස්වභාවය. බ්‍රහ්ම සංකල්පයකින් බැලුවොත් බ්‍රහ්ම ස්වභාවය. ජාති ආගම් කුල සංකල්පයකින් බැලුවොත් පේන්නේ ඒ ස්වභාවය. එනිසා කවමදාකවත් ඇත්ත දකින්න පුළුවන් කමක් නැහැ. මම දකින්නවා කියන තැන ඉන්නකම්. මම දකින්නවා කියන තැනටපත් වෙන්නේ නැතුව මමත්වයෙන් තොරව ලෝකය දකින්න පුරුදු වෙන්න ඕන. මමත්වයෙන් තොරව ලෝකය අවබෝධ කරගන්න පුරුදු වෙන්න ඕන. මමත්වයෙන් තොරව සිතන්න පුරුදු වෙන්න ඕන. මමත්වයෙන් තොරව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි පින්නතුනේ වැදගත්. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. ලෝක නිරෝධය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයත් ලෝක නිරෝධයත් මේ බඹයක් පමණ ශරීරය තුල පනවනවා. කෙනෙකුට සොයා ගන්න දුර යන්න ඕනේ නැහැ. අපිට පුස්තකාලයක් නැහැ, පොත් කියවන්න කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයත් ලෝක නිරෝධයත් තමා තුලයි තියෙන්නේ. තමා කියන අවස්ථාවෙන් Taman ගැලවුණා නම් මම නොවි ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ මම නොවි ජීවත් වන හැම මොහොතක්ම අසංඛාරික චේතෝ විමුක්ති සහගත මෛත්‍රියෙන් යුක්තව වාසය කරන උත්තරීතරත්වයකට මිනිස්යාපත් වෙනවා. ඒ පත්වීම ලෞතරා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකත්වය. කිසිම දෘෂ්ටියක අරයක් හරයක් ලබා ගන්නෑ. අර සිඳලනෝ සියලු බැඳීම් සිඳලනෝ, ඒක තමයි අරහත් කියලා කියන්නේ. සියලු බැඳීම් සිඳලන ස්වභාවයෙන් යුක්තයි මනස. එහෙත් සම්මුති ධර්ම කිසිවක් මග හරින්නෙත් නැහැ. සම්මුති ධර්ම මනාව ඉෂ්ට සිද්ධ කරනවා බැඳීම් විරහිතව. ඒ බැඳීම් විරහිත තත්වයෙන් සම්මුති ධර්ම ඉෂ්ට කරගැනීමෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. අපේ පින්වත් විජේසිංහ මහත්තුමන් ධර්මය බොහෝ දේශනා කරනවා. මට මතකයි කියනවා, කොච්චර ධර්ම දේශනා කරත් ගෙදර ඉන්න නෝන මහත්තයා තාම දැක්කේ නැහැ කියලා මුලදි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අවස්ථාවේ මාත් එක්ක වාහනේ එතුමන් මාව පන්සලට ඇරලවන්න දවසක් රිය පදවගෙන යද්දි මම එතුමන්ට කිව්වා, ඔය මහත්තුරුන්ට කවදාවත් නෝනල යටත් වෙන්නේ නැහැ, ඒ නිසා ඔය මහත්තයගෙන් නෝන බණ අහලා හරියන්නේ නැහැ, නෝන වෙන කොහේ හරි බණ අහන්න යවන්න කියලා. ඊට පස්සේ එතුමන් මේ වගේම කල්පනා කරලා මගෙන් බණ අහලා මෙයා නිවන් දකින්න එකක් නැහැ කියලා එතුමන් කල්පනා කළා. තමන්ගේ හිතවත් ධර්මයේ ගුරුවරු ඉන්නවා, ඒ ගුරුවරුන් කෙරෙහි යොමු කරලා එතුමියට ධර්මය අහන්න සලස්සන. එතුමියන්ට ඒ ධර්ම අවබෝධයට බොහෝම අපහසුයෙන් බොහෝම කාන්සල්ලෙන් ඉඳලා කොහොම හරි සියලු කනස්සලු ස්වභාවයන් නැති කරගෙන ඒ ධර්මයෙන් පිබිදුණා. ඒ පිබිදීමත් එතුමියට විශාල භාග්යක් බවට පත් වුණා. ඉතින් මේ මුළු මහත් සමාජයේටම සියලු දෙනාටම මහත් ආලෝකයක් වූ රත්නයක් පිළිබඳව අපි ඉතාම ගෞරවයෙන් ගුණ සමරන අවස්ථාව. අපි ධර්මයේ දරා සිටියත්, රජකම් දරාගෙන සිටියත්, බුදු වෙලා හිටියත් සංස්කාර ලෝකයේ ගන්න තීන්දුව තීරණවලට අපට එරෙහිවන්නට බෑ. අපි ඒක භුක්ති විඳින්න ඕන. ඒක ඔබත් එහෙමයි, ඒක මමත් එහෙමයි, ඒක විජේසිංහ මැතිතුමාටත් එහෙමයි, ඒක ලෞතුරා බුදු කෙනෙකුටත් එහෙමයි, රජ කෙනෙකුටත් එහෙමයි, කාටත් එහෙමයි. ඒ නිසා සංස්කාරක ලෝකය මගේ නෙමෙයි කියන තැන වටහාගෙන ජීවත් වෙන කෙනෙක් කවදාවත් මැරෙන්නේ නැහැ. අප්පමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමීයන්ති. අප්‍රමාදී අය ධර්මයට අප්‍රමාදී කෙනෙක් තමයි ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් කියලා කියන්නේ. ඒ අප්‍රමාදී කෙනෙක් කවදාවත් මිය යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අප්‍රමාදී කෙනෙක් මිය යන ධර්මතා අතර ජීවත් වන්නේ. අප්‍රමාදී කෙනෙක් මිය යන ධර්මතා අතර ජීවත් වෙන්නේ ඇස මගේ, මගේ ආත්මයයි කියලා හිතන්නේ නැකින්නේ. කන මගේ, මගේ ආත්මයයි කියලා කල්පනා කරන්නේ. නාසය මමයි, මගේ ආත්මයයි කියලා කල්පනා කරන්නේ. දිව මමයි, මගේ ආත්මයයි කියලා කල්පනා කරන්නේ. මේ ශරීරය මමයි, මගේ ආත්මයයි කියලා කල්පනා කරන්නේ. සිත මමයි, මගේ ආත්මයයි කියලා කල්පනා කරන්නේ. මේ සියල්ලම හේතු ප්‍රත්‍යයන්ගෙන් තියෙන සංස්කාර ලෝකයක්. ඒක මට අයිති ලෝකයක් නෙමෙයි, ඒක බාහිර ලෝකයක් හැටියට එයක් කල්පනා කරනවා. ඒ නිසා ඒ බාහිර ලෝකයේ ඇති වෙන කිසිදු දෙයක් තමාට වේදනා සංස්කාර වශයෙන් ඇති කරගන්න නැතුව දුරස්තව බැලීමේ හැකියාව තියෙනවා. හරියට තමන්ට අයිති නැති ඉඩමක් දිහා තමන් බලනවා වගේ දුරස්තව බලනවා. තමන්ට අයිති නැති ගෙයක් දිහා තමන් කෙනෙක් බලනවා වගේ දුරස්තව බලනවා. තමන්ට අයිති නැති වාහනයක් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ තමයි පින්නතුනේ ශරීරය දිහත් ඉන්ද්‍රියන් දෙසත් බලා සිටින්නේ. එබැවින් පින්නතුනේ ඒ කෙනෙක් කවදාවත් මිය යන්නේ නැහැ. හේතුව මිය යන සියලු ධර්මතා මනසින් අත්හැරලාමාරයි. ඒ නිසා අප්‍රමාදී භාවයෙන් යුක්ත කෙනා නමී යන්ති, මිය යන්නේ නැත. මේ යනවා නම් මේ යන්නේ ඒ මානවෙයි ඒ සංස්කාර ලෝකයයි. ඒ මට ආයත නොවන වග මා බොහෝ කලක සිට දන්නවා කියන ප්‍රකාශනය කරයි. එච්චරයි කතාව. ඒ සංස්කාරක ලෝකයේ තුල අතරමං වෙලා ඒවා මගේ කියලා හිතාගත්ත කෙනෙකුට තමයි මේ හුස්ම ටික හෙලන්න බොහොම අපහසු වෙන්නේ. ශාරීරික වශයෙන් කෙනෙකුට පීඩාවක් දැනුණට ඒ පීඩාව තුල මානසික අධ්‍යාත්මය තුලට ඒ පීඩාව ගලාගෙන යන්නේ නැහැ. ලෝතුරා බුදු කෙනෙක් පවා පිපාසයෙන් සිටින විට ආනන්දේ මට වතුර ටිකක් ගේන්න කියලා මතක් කළා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ගඟ බොර වෙලා හැල බොල වෙලා වතුර ගේන්න විදියක් නැහැ. නෑ ආනන්ද නැවත ගිහිල්ලා මඩ වතුර හරි මොනවා හරි වතුර ටිකක් මට ගේන්න කියලා යවුවා. යවනකොට ආශ්චර්යමත් විදියට ඒ ගඟ බොර දිය නැති වෙලා පෑදෙදී ඇති වෙලා තිබුණා. වතුර ටිකක් ගෙනල්ලා දුන්නා. කෙනෙක් හිතන්න පුළුවන් කනස්සල්ලටපත් වෙලා පීඩාවටපත් වෙලා තමයි මේ බුදුහාමුදුරු හනික වතුර විපාසයක් ඇති වෙලා කියලා. නෑ මග විඩාව මග වෙහෙස බොහෝම දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා අවුෙන් ඒ වගේම වෙහෙස මහන්සියෙන් පීඩාවටපත් වෙලා කය නිවා ගැනීම සඳහායි ඒ ජලය අවශ්‍ය කරන්නේ. එහෙම නැතු හිත නිවා ගැනීම සඳහා නොවේ. කය නිවාගත්ත ඒ බුදුරජාණන් වහන්සේ පහසුවෙන් පහසු ඉරියව්වකටපත් වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සඳහා කටයුතු කළා. එබැවින් මේ කායික දැවීම් 10යන් ඇති වුණාට කිසි විටක බුදුරජාණන් වහන්සේලාට ආර්ය ධර්මයේ ප්‍රකට කරගන්න අයට මානසික දාහයන් ඇතිවන්නේ නැහැ. ගැඹුරින් මේ ඥානනීය වශයෙන් මානසික දාහය ඇතිවන්නේ නැහැ. ඉන්ද්‍රිය විඥාන පද්ධතිය ආශ්‍රිතව පමණයි මේ දාහයන් පවතිනවා නම් පවතින්නේ. ඉන්ද්‍රියන් තුල පමණයි. ඉන්ද්‍රියන් තුලින් අභ්‍යන්තරෙහි සංස්කාරක සාංශාරික මමත්වයක් නොමැති නිසා කිසිම දාහයක් නැහැ, කිසිම දැවීමක් නැහැ, කිසිම පිච්චීමක් නැහැ. ඒක තමයි ආර්ය ධර්මය ප්‍රකට කරගන්න කෙනෙක් ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඉතින් මේ පින්නතුන්ට ඒ භාග්‍යය තියෙන, ඒ අවකාශය තියෙනවා. කල්පනා කරන්න ධර්මානුකූලව, හැඩගස්ව ගන්න තමන්ගේ ඥානීය ධර්මානුකූලව, තමා තුළ තියෙන මමත්වය අවසන් වෙන තුරුම ධර්මානුකූලව දෘෂ්ටි විසුද්ධියෙන් යුක්තව දෘෂ්ටි විසුද්ධි කරගන්න, පිරිසුදු කරගන්න වැඩපිළිවෙලෙහි නිතරම යෙදෙන්න ඕන. තමන්ට තමන්ගේ මමත්වය ඉවත් කරගන්න බැරි නිසා කල්යාණ මිත්‍රත්වයේ 100%ක් බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කාරණයක් හැටියට දේශනා කළා. කල්‍යාණ මිත්‍රත්වයේ 100%ක් අවශ්‍යයි. ඒ කල්‍යාණ මිත්‍රත්වයේ තුලින් ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතකම අපේ මමත්වය අපට හොරා අඩු වෙනවා, දුරු වෙනවා. හරියට හිරු එළියට හසු වෙන අයිස් කැටයක් දියව දියව යන්නාසේ ධර්මයට හසු වෙන මමත්වයේ පින්නතුනේ දියව දියව යනවා. අපි පුජ්‍යලේ කැඩේට මොනතරම් ජීවිතේ එපා වීම තිබුණත්, සියදිවි හානි කරගන්න හිතුණත්, මැරෙන්න හිතුණත් පින්නතුනේ යාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව ධර්මයේ මුණ ගැහෙන්න ඕන. කල්යාණ මිත්‍රත්වයේ මනා උපදේශයෙන් මේ මමත්වයේ දුරු කරන්න ඕන. මිනිස්සෙකුට හිතා ගන්නවත් බැරි මේ ආශ්චර්යමත් වූ, අද්භූත වූ, විශ්මිත වූ ධර්මය දමදීව තලයේ සිද්ධාර්ථ නම් ඒ මහා වීරයාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරු තනිව අවබෝධ කළා. යම් මිනිස්සෙකු මේ ධර්මය තනිව අවබෝධ කළා නම් ඒ ආශ්චර්යයක්, ඒ පුදුමයක්, ඒ ඒකාන්තයෙන් පුදුමය දනවන කාරණයක් පින්නතුනේ. ඒකට හේතුව නිර්වාණය දකින්න ඇහැක් අපි ළඟ නැහැ පින්නතුනේ. නිර්වාණ ධර්මයේ දකින්න ඇහැක් අපි ළඟ නැහැ. ඒකයි පුදුමේ. නිර්වාණ ධර්මයේ ගෝචර කරගන්න බුද්ධියක්, ඥානනයක්, මනසක් අපිට ඇති වෙලා නැහැ. අපිට තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ලෝකය ස්පර්ශ කිරීමේ කුසලතාවයෙන් යුක්ත අංග උපාංග පමණයි. ඒ අංග උපාංග වලින් තමයි මේ ලෝකය මේ වෙනකොට දියුණු වෙමින් පවතින්නේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ සුවිශේෂී අලංකාරයේ ධර්මය සිව්වේ බුදුහාමුදුරු. ඒක තනිව අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධ කරගත්ත ශ්‍රී සද්ධර්මයේ යම් හිමිකාරයෙක් වේද අතිශයින්ම දුර්ලභයි. අවිද්‍යා සහගතව මේ ලෝකේ අප්‍රමාදී අප්‍රමාණව දුක් විඳ ජීවිතයෙන් ක්‍රමානුකූලව සමුගන්නට, අවිද්‍යාවෙන් දුරස්වන්නට, අවිද්‍යාත්මක දුකක් පීඩාවක් ලැබීමෙන් වළකින්නට ඒ මාර්ගයේ උපකාරක වෙනවා. එනිසා දුක වැඩෙන මගක් නෙමෙයි නිවන් මග, දුක සංසිඳන මගක්, දුක දුරු කරන මගක්, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. බුදුරජාණන් වහන්සේගේ දුක් නිරෝධ කරන ප්‍රතිපදාවයි. එනිසා මේ සියලුම පින්නතුන් උත්සාහවත් වෙන පින්නතුන් බවට පත් වෙන්නේ දුකෙන් නිදහස් වෙන පින්නතුන්. ඒක මේ භවයේදී දුක් නිදහස් කර ගන්න අතර ඒකාන්ත වශයෙන් සාංසාරික දුක් නිදහස් කරගෙන ඒ කෙනාට හැකියාව ලැබෙනවා සසරින් නිදහස් වෙන්න. සදාකාලිකවම සසරින් නිදහස් වෙන මගටත්, ඒ වගේම සතර ආපායන් වලින් නිදහස් වෙන මගටත් ඒ කෙනාට හැකියාව තියෙනවා. මේ සංසාරය කියලා ගන්නෙත් සතර ආපාය කියලා ගන්නෙත් දැකපු දෙයක් නෙමෙයි. දිව්‍ය ලෝක කියලා ගන්නෙත්, බ්‍රහ්ම ලෝක කියලා ගන්නෙත්, අර දෙවියා මේ දෙවියා මෞංකාරය කියලා ගන්නෙත් දැකපු ලෝකයක් නෙමෙයි. හැබැයි පින්නතුනි, ඔය සතර ආපාය, ඒ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ තියෙන ඔක්කොම තල තමා තුලින් හඳුනා ගන්න පුළුවන්. තමා තුල තියෙන දේවලට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුක්තව නාමික විවාහාරයක් කරන්න නම් පුළුවන්. ඒත් අපි මේ බාහිර ලෝකයෙන් කියන දේවල් නම් අපි ළඟ තියෙන සියලුම දේවල් සංකල්ප. සියලුම දෙවිවරු පිළිබඳව අපිට තියෙන සංකල්පය. සියලුම මෞංකාර තත්වයන් පිළිබඳව තියෙන අපිට සංකල්පය. දැන් අපි කිසි දෙයක් හරි හෝ වැරදි හෝ කිව්ව පමණින් අපිට නිවැරදි දර්ශනය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ හරි වැරදි කියලා නිර්ණය කරන, තීරණය කරන පුජ්‍යලයාම ගේ තීරණය බොහොම වැරදි. ඒ තමයි සංස්කාරක ලෝකය තිබෙන යථාර්ථය. සංස්කාර ලෝකයේ තිබෙන යථාර්ථය ඉන්ද්‍රිය ඥානයෙන් තේරුම් කරගන්නට උත්සාහ කරනවා. ඉන්ද්‍රිය ඥානයෙන් මේ සංස්කාර ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් කරගන්න පුළුවන් කමක් නැහැ. ඊටාම දුර්වල ඉන්ද්‍රියන් ටිකක් අපිට තියෙන්නේ මේ ලෝකයේ විෂය කරගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියතොත් ගිනි පෙල්ලක් වේගෙන් කරගෙනනකොට ඒ ගිනි පෙල්ල නෙමෙයි අපිට ගිනි රවුමක් පේන මට්ටමක් තමයි තියෙන්නේ. ඒ විදිහට අපිට මේ හඳුනගන්න බැරි ස්වභාවයක් තියෙනවා පින්නතුනේ. අපේ ඇස්වලට මේ මානවයාට පෙන්වීමට සුදුසු ආකාරයට ගොඩනැගුණු ඒ වර්ණ රටාව කලාව තමයි අපිට පේන්නේ. මානවයාට ආවේණික ස්වરૂපයක ශබ්ද ධ්වනියක් තමයි අපිට ඇසෙන්නේ. මානවයාට ආවේණික වූ ඒ ශබ්ද ධ්වනිය තුළ ඇතිවන ශබ්ද තරංග තුළ ඇතිවන ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධයක් තමයි හටගන්නේ. ඒ නිසා මේ පින්නතුනේ කිසි විටක ඉන්ද්‍රිය සාපේක්ෂිතව ඉන්ද්‍රිය ඥානයෙන් මේ ලෝකේ යථාර්ථය දකින්න බෑ. ඒ නිසා ඉන්ද්‍රියන් පිළිගැනීම, ඉන්ද්‍රියන් විශ්වාස කිරීම කියන එක අපි තුලින් බැහැර කරන්න ඕන. ඉන්ද්‍රියන් කිසිවක් විශ්වාස කරන්න එපා, ඉන්ද්‍රියන්ට බැස ගන්න එපා. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ධර්මයක් පිළිබඳව කතා කරනවා. අසංඛාරික ධර්මයක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම පින්නතුනේ නිරෝධයක් පිළිබඳව, සියල්ලගෙම නිදහස් වූ නිරෝධයක් පිළිබඳව කතා කරනවා. මේ සංස්කාරක ලෝකයේ ඔබට දැනෙන, පෙනෙන, හැඟෙන සියලුම දේ අස් කරන්නයි බුදුහාමුදුරුව මතක් කළේ. කිසිම සංවේදීතාවයක් තබා ගන්න එපා. සාපේක්ෂිත වාදයට හසු වෙලා ඒ සාපේක්ෂිතතාවය තුලින් යමක් ප්‍රතික්ෂේප කරලා කටයුතු කරන්නත් එපා. ප්‍රතික්ෂේපය සහ අනුමැතිය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. ප්‍රතික්ෂේපය සහ අනුමැතිය තියෙන සාපේක්ෂිත ධර්මය තුල. ඉතින් ඒ සාපේක්ෂිත ධර්ම තුල කටයුතු නොකොට ඒ සාපේක්ෂිත වාදයෙන් ඉවත්ව අපේ මනස අපි පවත්වා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අපිට වීරිය අවශ්‍ය කරන්නේ නැහැ. වීරියෙන් තොරවයි ධර්මය අපිට අවබෝධ වෙන්නේ. හැබැයි ඒක තේරුම් කරගන්න වීරිය කරන්නත් ඕන. හැබැයි ඉන්න තැන ඉඳගෙන වීරිය නොකර සිටියොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් සත්‍ය තත්වයේ තමයි වීරිය අවශ්‍ය කරන්නේ සංස්කාරක ලෝකේ ගොඩනගන්න. වීරිය අවශ්‍ය වෙන්නේ අතීතයේ මතක් කරන්න. වීරිය අවශ්‍ය වෙන්නේ අනාගතයේ මතක් කරන්න. වීරිය අවශ්‍ය වෙන්නේ වර්තමානයේ සංස්කාර ගොඩනගන්න. ඒත් පිනතුරි නිවන නම් ගොඩනගන්න කිසිම වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මා වායාම පමණයි ඕන. කිසිම උත්සාහයක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සියල්ලගෙම කියවෙන්නේ කිසිදු කාරණයක් නිවන් දැකීම සඳහා අපිට අවශ්‍ය කරන්නේ නැහැ. දෘෂ්ටිය දැක්ම කියන එක අවශ්‍ය කරන්නේම නැහැ. දැක්ම සංසිඳවන තැනයි සම්මා දැක්ම ඇති වෙන්නේ. දැකීම ඉක්මවන මොහොතේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. අපිට සංකල්ප අවශ්‍ය කරන්නේම නැහැ නිවන් දකින්න. සම්මා සංකල්පය ඇති වෙන තැනමයි ඒ බුදුරජාණන් වහන්සේ නිවන් ධර්මයේ තියෙන්නේ. වචන අවශ්‍යම කරන්නේ නැහැ පින්නතුනේ නිවන් දකින්න. වචන අවසන් කරන තැනයි සම්මා වාචාවක් ඇති වෙන තැනයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා භාෂාවක් තුල, වචන තුල, පද තුල, සූත්‍රවල නිවන් තියනවා කියලා කවුරු හරි රැවටිලා ඉන්නව නම් ඒ අවිද්‍යාවෙන් ඔබ මිදින්න. ඒ කිසිම තැනක නිර්වාණ ධර්මේ නැහැ පින්නතුනේ. ඒ නිසා අපි කවුරුත් කල්පනා කරලා බලන්නට ඕනේ, ඒ ධර්මානුගත වෙන්නට, ධර්මානුකූල වන්නට කල්පනා කරන්න ඕන. එසේ කල්පනා කිරීමෙන් අපේ මනස අපට තබා ගැනීමට සුදුසුම තැන, ආරක්ෂිතම තැන තමන්ට මුණ ගැහෙනවා. ඒ තැන ඒතං සන්තං, ඒක ඊටාම සාන්තවයි දැනෙන්නේ. ඒතං ප්‍රනීතං, ඒක හරීම ප්‍රනීතයි. සබ්බ සංකාර සමතෝ, මම කිසිම සංස්කාරයකයක එළබගෙන ඉලිලා නැහැ. මා සියලු සංස්කාරකයන්ගෙන් මුදවා ගන්න ලද චේතෝ විමුක්තික මනසක් තුලයි ඉන්නේ. ඒ මනස ඊටාම සාන්තයි. අහෝ සපතක්, ජීවත් වන කාලය තුලම මහා සුවයකින් මහා සපතකින් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ තරම් සුවබර ජීවිතයක් ගත කරන, ඒ තරම් පින්බර ජීවිතයක් ගත කරන වෙන කවුරුවත් නැහැ. ආර්ය ශ්‍රාවකෙක්මයි ලෝකේ මහත් වූ පින්බර ජීවිතය ගත කරන්නේ, මහත් වූ ශාන්තිය ලබන්නේ. එවන් වූ ශාන්තියක් ඔබ හැම දිනම ලබන්ට ඕන. ඒ ධර්මයේ ඔබ තුල පවතින්නට ඕන. ඒ ධර්මයට අනුගත වෙන්නට ඕන. ඔබේ දුක්බර කරත්තේ සංස්කාරකයන් පුරවා ගන්න ලද සංස්කාරක මනස නැමැති කරත්තේ කර තියාගෙන ගවයේ විඳින දුකක් වගේ මිනිසෙක් දුක් විඳිනවා. ඒ මේ අත හැමතැනම දුවලා සතුට හොයනවා. සතුට හොයලා දුක් විඳිනවා. දුක් විඳලා විඳලා ජීවිතේ පුරාම සතුට සෙව්වත් සොයා ගන්න බැරුව අවසානයේ මිනිස්සු ලෝකයේ දුකෙන්ම මිය යනවා. ඒ නිසා අපි සියලු දෙනා කල්පනා කරන්න බලන්න ඕන, දුර්ලභ වූ ධර්මයක් ලැබුණා. මනාව ඒ කියා දෙන ධර්මයට අනුගතව තමන්ගේ සිත පිහිටුවා ගන්න, ගුණය පිහිටුවා ගන්න, ඥානය පිහිටුවා ගන්න, පැවැත්ම සකසා ගන්න. ඒ තුලින් අපිට විශාල සුවයක්, ශාන්තියක් ලැබෙනවා. ඒ මෙතෙක් වෙලා දේශනා කරන ලද ධර්මයට අනුගතව ටික වෙලාවක් තමන්ගේ සිත, කය, වචනය පවත්වා ගැනීම මේ මොහොතේ සිදු කරනවා. සියලු සංස්කාරකයන්ගෙන් නික්මුණු අවස්ථාවක්, ඉන්ද්‍රයන්ට බද්ධ නොවි කටයුතු කරන අවස්ථාවක්, කාලය අත්හැරලා අකාලිකව වාසය කරන අවස්ථාවක් බවට පත් කරගන්න මේ මොහොත. මා නැවත මතක් කරන්නම්, ඉන්ද්‍රයන්ගෙන් නික්මුණු අවස්ථාවක්, සදායතනයන්ගෙන්ම නික්මෙන අවස්ථාවක් කරගන්න, සියලු සංස්කාරකයන්ගෙන් ඈත් කිසිදු සංස්කාරකයක් තනන්න නැතුව තමන්ගේ මනස පවත්වා ගන්න අවස්ථාවක් කරන්න, කාලයට හසු නොවන අවස්ථාවක් බවට පත් කරගන්න, ඒ අනුකූලව, ඒ තමයි නියම ධර්මානුකූල ස්වභාවය. එවිට එතන මනසක් නැහැ, මානසික නිරෝධයක් තියෙන්නේ. එවිට එතන දෘෂ්ටියක් නැහැ, දෘෂ්ටි සමනේ වූ ස්වභාවයක් තියෙන්නේ. එවිට එතන කාලය පවතින්නේ, ඔරලෝසුය තුලින් මනින කාලය, අඩි රූලෙන් මනින කාලය, ආලෝක වර්ෂයෙන් මනින කාලය නෑ එතන පින්නතුනේ. දින කැලැන්ඩරෙන් මනින කාලය එතන නෑ. අකාලික වූ ස්වභාවයක් තියෙනවා. ඒ බුදුහාමුදුරෝ දේශනා කළා වගේ රැය දහවල ඉක්ම වූ අවස්ථාවකින් යුක්තව වාසය කරන්න, කාලයෙන් තොර වූ අවස්ථාවක වාසය කරන්න, සංස්කාරකයන් නිත්‍ය නොකර කරගත් අවස්ථාව තුළ වාසය කරන්න, සංස්කාරකයන් නිත්‍ය කර නොගත් අවස්ථාව තුළ වාසය කරන්න, මේ මොහොත ටික වෙලාවක් ඒ ධර්මානුකූලව වාසය කරන වේලාවයි. හැමදෙනාම සංසුන්ව නිහඬව ධර්මයේ තුල වැඩ සිටින්න. ගන්න නොයෙකුත් දේවල් ඇති වෙනවා. මේ මහා පාක්ෂික ධර්මයේ ප්‍රබලයි. පුජ්‍යලේක ළඟ රජ කරන්න පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි අර මාර පාක්ෂික ධර්මය. මේ මාර පාක්ෂික ධර්ම සැකසීලා තියෙන ඇලීම් ගැටීම් බැඳීම් වලින් යුක්තව. මේ ඇලීම් ගැටීම් වල සැපයක් තියෙනවයි සුවයක් තියෙනවයි යථාර්ථයක් තියෙනවයි කියලා තමයි මාර පාක්ෂික ධර්ම කියා දෙන්නේ. ඒ නිසා එවැනි මාර පාක්ෂික ධර්ම වලට රැවටෙන්නේ නැතුව ධර්මයේ වෙනුවෙන් කැපවීම කරන්න. එකයි වැදගත්. ධර්මයේ වෙනුවෙන් කැපවීම කරන්න මහන්සි වෙන්න. ලෞතර බුදු කෙනෙක් ඉස්සරහින් බඩ ඇල්ලුවාම පිටිපස්සේ තියෙන කොඳු නාරටිය අතට අහුවෙන මට්ටමට මහා කායික දුෂ්කර පීඩාවකට ලක් වෙලයි මේ ධර්මය අපිට ගෙනහැර දැක්කුවේ. අපිට ඊටාම සුවසේ විදුලි පංකාවක් යට ඉඳගෙන අවබෝධ කරගන්න අද හැකියාව තිබියේදී ඒ අවබෝධ කරගත්තේ නැති වුණොත් අපේ මනුෂ්‍ය ආත්මයට අපි නිගාවක් කළා වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිගාවක් කළා වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනින් ඒ සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කල්පනාව අවබෝධයේ නැති අය සියලු දෙනාම අදාද මේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියන කල්පනාව මහත් වීරියෙන් යුක්තව මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියලා අදහස ඇති කරගන්න ඕනේ. සමහර අය මේ ධර්මයටත් පිවිසලා ධර්මයේ කෙරෙහිත් වැරදි ආකල්ප වලින් මත් වෙලා ඔහි බන අහමින් යන පිරිසක් බවට සමහර අය පත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ නැහැ. මේ හැම දෙයකම තියෙන අපූර්ව වචන මාලාවක් තියෙන්නේ. ඒ වචන මාලාව ඔස්සේ විදර්ශනා කරන්න, විමසා බලන්න. කුමද්ද සත්‍ය? කින් කුසල ගවේසි, කින් සච්ඡං ගවේසි, කුමද්ද සත්‍ය, කුමද්ද කුසලේ කියලා පරීක්ෂණය කරන්න. වචන අවශ්‍ය නැහැ, මුඛවත් අවශ්‍ය නැහැ, නිරායාසේ කියලා තමයි අපි කියන්නේ. නමුත් ඒ කියන දේ තුල කුමද්ද තියෙන්නේ කියලා බලන්න ඕන. ඒකයි වැදගත්. මේ හැමදේම අපි මතක් කරන්නේ කිසිදු දෙයක් ග්‍රහණය කරන්න නැතුව, උපාදානය කරගන්න නැතුව, කිසිම දෙයකට අන්තගාමී වෙන්නේ නැතුව මනස පවත්වා ගැනීමට උපකාරක වෙන්නයි ඒ සියලු සංස්කාරකයන්ගේ මිදිය යුතුයි කියන කාරණය අපි මතක් කරා. එහෙත් සියලු සංස්කාරකයන්ගේ මිදිය යුතුයි කියලා අපි මතක් කරනකොට අලුතෙන් දෙයක් කරන්නේ නැතුව අර උන්න විදියට ඉන්න එක නම් පින්නතුණු ජීවත් වෙච්ච විදියට ජීවත් වෙන එක නම් සංස්කාරකයන්ගේ මිදීමක් නෙමෙයි. ඒ නිසා තමා ඉන්නේ සංස්කාරක ගොඩගයි කියලා තේරුම් කරගන්න ඕනේ. එනිසා ධර්මයේ කෙරෙහි ඇලෙන්න, ඒ ධර්මයේ කෙරෙහි කොච්චර ඇලුනත් ඒ ධර්මයේ තුලින්ට හැකියාව තියෙනවා ඒ ධර්මයේ කෙරෙහි ඇලෙන ඇලීමත් දුරු කළා, අනිකුත් සියලුම ඇලීම්ද දුරු කළා, සියලු සංස්කාරකවලින් නිදහස් කරන මනසක් උදා කරවීමේ හැකියාව තියෙනවා. ඒ අපූර්ව ධර්මය අවබෝධ කර ගැනීමෙන් මේ ජීවත් වන කාලය තුල වඩාත් සතුටුදායක ජීවත් වීමක් ඇති කර ගන්න පුළුවන්, ප්‍රීතිමත්. ඒ වගේම සාංසාරික වශයෙන් පැහැබරයි, යහපත්. ඒ දුර්ලභ සම්පත්තිය ලබන්න මේ සියලු දෙනාම භාග්‍යවන්ත වී සිටිනවා, කැප වී සිටිනවා. ඒ ධර්මය තුල පිහිටා තියෙනවා. රන් කරුවෙක්ගේ රත්තරන් වල තියෙන අවපැහැය දවසින් දවස මැද ඉවත් කරනවා වගේම ඔබේ හිතේ තියෙනත් ඒ දෘෂ්ටි සංකල්ප නැමැති ඒ අවපහ ගැනිච්ච ඒ මලකඩ දවසින් දවස ඉවත් කරන්න ඕන. හී වඩුවෙක් ඒ ඊතල කෙලින් ඍජු කරලා හදනවා වගේ තමන්ගේ මනස නිවැරදිව සකස ගන්න ඕන. කුඹුරට ජලය අරගෙන එන ගොවියෙක් මනාව ජලය හරවගෙන හරවගෙන තමන්ගේ කුඹුරට ජලය ගේනවා වගේ තමන්ගේ මනස නිසි මාර්ගයට ගන්න ඕන. ධනවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් හැමදේම ගණන් හදමින් මිනුම් බලමින් කල්පනා කරමින් අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කරමින් භෞතිකව සංවර්ධනය වෙන්නාසේම ඔබේ අධ්‍යාත්මික සංවර්ධනය කරගන්න ඕන. ධර්මයෙන් පුරවා ගන්න ඕන. ධර්මානුගත කර ගන්නට ඕන. ඒ ධර්මයේ ස්වરૂපය තමයි මතක් කරන්නේ. එහෙම නැත්නම් හුදෙක් ඇසීමෙන් පමණකින් හෝ වීරිය නොකර සිටීමෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි වීරිය කරන්න ඕන. ඒ වීරිය කරන්නේ අවිද්‍යාවෙන්. වීරිය නොකර ඉන්න අවස්ථාවපත් වෙන්නේ ස්වභාව ධර්මයෙන්. වීරිය මතවත් කිසිදු සංස්කාරකයක් මතවත් අපි පිහිටිය යුතු නැහැ. ඒව උපාදානය කරගත යුතු නැහැ, අල්ලාගත යුතු නැහැ. සියලු සංස්කාරක ධර්මය අනිත්‍යයි. හැබැයි ඔතන ඉඳගෙන එහෙම අනිත්‍යයි කියන සංකල්පය කිව්වට වැඩක් නැහැ. ඔබ ඉන්නේ නিত্য වූ පදනම් ගොඩක. ධර්මයට නෙමෙයි ඔබ අනිත්‍යයි කියන්න ඕන, ඔබේ පැවැත්මට. ධර්මය නিত্যයි. ධර්මය නিত্যයි, මංගලයි. නিত্য මංගල පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුව. එවනම් අපි මේ අනිත්‍යයි කියන්නේ ඔබේ ලෝකය, මගේ ලෝකය. සංස්කාරක ලෝකේ, ඉන්ද්‍රිය ලෝකේ තමයි අනිත්‍ය. අනිත්‍යයි කියන දේත් පින්නතුනේ අනිත්‍යයි. එහෙමනම් අපිට අනිත්‍යයි කියලා මොකක්ද ඉතුරු වන්නේ? අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඉතිරි නොවන නිරෝධය තමයි අනිත්‍ය. අනිත්‍යත් ලෝකේ අනිත්‍ය නම් සැබෑ අනිත්‍ය කුමක්ද? අශේෂ විරාග නිරෝධ. බලන්න මේ ධර්ම කරුණු ටික එකට ගලපලා තියෙන රසය. බුලත් විඩක් වුණත් හොඳට හපලා කන්න එපා, ඒකේ රසය දැනෙන්න. ධර්ම කරුණු වුණත් හොඳට ගලපලා බලන්න ඕනේ, ඒක රසය එන්න. අනිත්‍ය නම් අනිත්‍යත් අනිත්‍ය නම් සියලු සංස්කාරකයන්ගේ නිරෝධය නම් අනිත්‍ය. මොනතරම් ලස්සන වූ ධර්මයක් එතන ඇද්ද? ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත වූ ඉන්ද්‍රියන්ටම ග්‍රහණය කරගන්න නැතුව ඉන්ද්‍රියන් අතහැරලා මේ ධර්මෙ දිහා බලන්න පුළුවන්. ඉන්ද්‍රියන් අතහැරලා බලන්න, ඉන්ද්‍රියන් වලටම වැටලා බලන්න එපා. එහෙමනොත් ඔබට පේන්නේම සංස්කාරක ලෝකයක් විතරයි. ඉන්ද්‍රියන් අතහැරලා බලන කෙනෙකුට තමයි ස්වභාවයෙන් මේ විශ්වීය ධර්මයේ පොදු ධර්මතාවයේ පොදු ස්වභාවය තමයි හා වෙන්නේ, බද්ධවන්නේ. මේ විශ්වය හා තමා කියලා දෙදිනෙක් වෙන් කරගෙන සිටීමින් වැළකී ඒ මොහොතේ පටන් මේ විශ්වය හා මම කියා දෙදිනෙක් නැත, එක්කෙනෙක්මයි. උපත හා මරණය කියා දෙකක් නැත, ඒ එකක්මයි. උපදින්නෙක් හෝ මිය යන්නේ පවතින්නෙක් නැත කියන ස්වභාවයට පත් වෙනවා. ඒ ස්වභාවය හරි අපූර්වයි. කිසිදු වාචික සංස්කාරක ධර්මයක් සත්‍ය පිහිටවන්නට පුළුවන් මට්ටමේ නෑ. සත්‍ය තියෙන්නේ වචන වලින් ඔබ්බේ. මේ දේශනාවේ කෙලවර තමයි සද්ධර්මයේ තියෙන්නේ. මේ දේශනාවේ කෙලවර කිව්වහම මේ වැඩසටහන අවසන් කරන මොහොතේ කියලා හිතන්න එපා. ඒ හැම මොහොතකම කෙලවර, ඒ වාචික දේශනාවේ කෙලවරක් ඔබට පෙන්වන ධර්මානුකූලව. ඔබ මේ වචන ඉක්මවා දකින මොහොතේ ධර්මයේ රසය ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කිසිදු වචනයක් ධර්මය නොවේ. ධර්මයට ගමන් කිරීමට තමන්ට සකසන පඩිපෙළ, එහෙම නැත්නම් මාර්ගය, වාචාව තුළ භාෂාව තුළ ගොඩනගන්න පුළුවන් මාර්ගය පමණයි. ධර්මය ගොඩනගන්න බෑ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මයේ තියෙන්නේ මාර්ගෙහි කෙළවර. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා කියන්නේ ඒකයි. ඒ වගේම මේ සමස්ත වචන වලින් කතා කරන ගාථා, සූත්‍ර, ධර්ම දේශනා සියල්ලක්ම මාර්ගයේ සකසන, පරිපල සකසන, ඉනිමඟ සකසීම පමණයි කරන්නේ. අපි ඉනිමඟක් යමකට තිබ්බහම අපි ඒ ඉනිමඟෙන් යමක් ලබා ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඒ ඉනිමඟෙන් ගහකට ගොඩ වෙලා ඵලයක් නෙලා ගන්නයි උත්සාහ කරන්නේ. ඉනිමඟ උපකාරක ධර්මයක් හැටියට පමණයි ගන්නෙ. මාර්ගයත් අපිට උපකාරක ධර්මයක් පමණයි හැටියට අපි භාවිතා කරන්නේ. මාර්ගය රැඳෙන්න කල්පනා කරන්නේ නැහැ කවුරු. ඒ වගේම මේ වචනත් උපකාරක ධර්මයක් පමණයි. ඒ වචනවල මොකවත්ම නැති වෙන තුනයි. හැබැයි මේ නැහැ කිව්වත් නැහැ කියලා ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න, තියෙනවා කිව්වත් තියෙනවයි කියලා ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න. මේ ධර්මයේ සත්‍ය නම් සත්‍යයි කියලා ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න, අසත්‍ය නම් අසත්‍යයි කියලා තේරුම් අරගෙන මේක බැහැර කරන්න ඕන කෙනෙකුට හැකියාව තියෙනවා. අසත්‍යයි කියලා බැහැර කරන්න හේතු සාධක දක්වා කටයුතු කරන්නත් ඕන. නමුත් සීල සංස්කාරකයන්ගේ අනිත්‍යතාවයක් කතා කරන ධර්මයේ අඩුවක් වෙන්නන කාටවත් පුළුවන් කමක් නැහැ. කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිසෙකුට, ඥානවන්තයෙකුට, පුජ්‍යලයෙකුට, පඬිවරයෙකුට පුළුවන් කමක් නැහැ මේ සීල සංස්කාරකයන් ඉක්ම වූ ධර්මය අසත්‍යයක්, අවඩක්, අනර්ථයක් කියලා පෙන්නන. මේ ඒකාන්ත වශයෙන්ම සීල දෙනාගේ යහපත උදසායි. සීල දෙනාට යහපත පිණසමයි. පුජ්‍යලත්වයෙන් ධර්මයේ දෙස නොබලා විවෘත මනසින් නිදහස්ව පුජ්‍යලත්වයෙන් තොරව ධර්මයට පිවිසෙන්න ධර්මයේ මානසිකාරය යොදවන්න. පුජ්‍යලේ කැඩේට නිවන් දකින්න තියෙන කල්පනාව ඉවත් හරදාලා ඉවත් කළා. පුජ්‍යලේ නොවන හැටියට මැදහත් විද්‍යාඥයේ කැඩේට නිතන්තරයෙන්ම සත්‍යයට හිස නමන පුජ්‍යලේ කැඩේට සත්‍යයට ගරු කරන පුජ්‍යලේ කැඩේට ධර්මයට පිවිසෙන්න. පුජ්‍යල සංවේදීතා ඉවතලන්න. හිතේ පහළ වෙන වේදනාව මගේ කියලා අල්ලගන්න එපා. වේදනාව වැඩි වෙනවා. වේදනාව අත්හැරලා දාන්න. හිතේ පහළ වෙන රූපේ මගේ කියලා අල්ලගන්න එපා. ඒ රූපේ අත්හැරලා දාන්න. හිතේ පහළ වෙන සංඥාව මගේ කියලා ගන්න එපා. ඒක අත්හැරලා දාන්න. හිතේ පහළ වෙන විඥානයේ දැනුම අතීත අනාගත වර්තමානයේ අත්හැරලා දාන්න. එතකොට අවසානයේ අත්හරින පුජ්‍යලයට අත්හරින. ඊට පස්සේ සියලු සංස්කාරකයන්ගෙන් විනිර්මුක්ත වූ නිදහස් වූ ඒ සාන්ත වූ සබ්බේ සංඛාර අනිච්චා කියන තැන තමන් පිහිටනවා. ඒ සබ්බේ සංඛාර අනිච්චා කියන තැන ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති තැන තිනුතුනේ අනිත්‍ය නැහැ. එතන නිට්ටියක් නැහැ. එතන දුකක් නැහැ, එතන සපත් නැහැ. එතන අනාත්මත් නැහැ, එතන ආත්මත් නැහැ පිනතුනි. අන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය පේනවා. අපි කොච්චර අනිත්‍ය අනිත්‍ය කිව්වත් ඒ සාපේක්ෂිතවාදීන් පුතඥය අනිත්‍ය කියලා කියන නමුත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ඒක සාපේක්ෂිතවාදී නෙමෙයි, ඒ අනිත්‍ය. ලෝකේ මිනිස්සු කොච්චර දුකයි දුකයි කිව්වත් සාපේක්ෂිතවාදීන් ඒක කියන්නේ. ආර්ය ශ්‍රාවකයා සාපේක්ෂිතව නෙමෙයි දුකයි කියන්නේ. ලෝකයේ අය මොනතරම් ඉගෙනවීම් කළත් අනාත්මයි අනාත්මයි කියලා ලෝකයේ ඒ සාපේක්ෂිතවාදයෙන් කියන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ආර්ය ශ්‍රාවකයා ඒ අනාත්මයි කියලා කියන පිළිතුරේ සාපේක්ෂිතව නෙමෙයි, නිර්පේක්ෂිතව. සමාන කරලා කතා කරනව නෙමෙයි, සමාන කරලා බලලා කියනව නෙමෙයි. කිසිම විදියකින් ධර්මයේ ගොනු කරන්න පුළුවන් කමක් නැහැ සාපේක්ෂිත හෝ නිර්වේක්ෂිත වාදයකට. සංස්කාරක ඉක්ම වූ සංස්කාරකයන්ගේ නිරෝධයක් කෙසේද වචනයකින් පැහැදිලි කරන්නේ? ඒ කිසි කලක බෑපෙනතුරු. අපි සදාකාලික මිය යනතුරු එක තප්පරයක්වත් නිහිනව නොසිට එක දිගට කතා කළත් ඒක කරන්න බෑ පින්නතුනි. ලෞතුරා බුදු කෙනෙක් බුද්ධාන්තරේ පුරාම කතා කළත් ඒ බුද්ධ විෂය පිළිබඳව කතා කළ ඉවර කරන්න බෑ, වචනයෙන් ගොනු කරන්න බෑ. එවන් වූ ධර්මයක අපිට හමු වෙලා තියෙන්නේ, එවන් වූ මාණික්යක් අපිට හමු වෙලා තියෙනවා, එවන් වූ දුර්ලභ වූ අවස්ථාවක් අපිට හමු වෙලා තියෙනවා. අපි භාග්‍යවන්තයි. ඒ උත්තරීතරත්වයේ ප්‍රතිඵල අපි සියලු දෙනාම ලැබිය යුතුය. ඒ උතුම් නිර්වාණය ශාන්තයි. ඒ උතුම් නිර්වාණය අපට සැපයයි. ඉතින් මේ පින්නතුන් බොහෝ ධර්ම ප්‍රකට කරගත්ත පින්නතුන් පිරිසක් තරම්ම ධර්මය වඩ වඩාත් පුන පුනා කිය යුතු පිරිසක් නෙමෙයි. බොහොම ගැඹුරින් ධර්මයට අවධානය යොමු කළා. බොහොම මහත් වූ වීරියෙන් අදාදම අප්‍රමාදී වෙන්න ඕන කියලා කල්පනාවෙන් තියෙන ධර්ම අනුගත කර ගැනීමට අවශ්‍ය කරන පිරිසක් බොහෝ පිරිසක් ඉන්නේ. දැනුමින් පෝෂිතයි, ප්‍රත්‍යක්ෂතාවයෙන් පෝෂිත කරගන්න. තවත් පිරිසක් ඉන්නව ප්‍රත්‍යක්ෂතාවයෙන් අනුශාසනා කරන, ඒ වගේම ප්‍රත්‍යක්ෂතාවයෙන් ලොවට මෙහෙවර කරන, සේවය කරන පිරිසක් ඉන්න. ඒ සියලු දෙනාම තමන්ගේ ධර්මයන් වඩා ගන්න, දියුණු කරගන්න කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. ඒ කැපවීම උපාදානයේ සහිත කැපවීමක් නොවේ. උපාදානයෙන් වෙන්ව වාසය කිරීමේ සුවිශේෂී අවස්ථාවක්. මේ සමස්තයේ පින්නතුනේ කසායක් තම්බන කෙනෙක් එකට තම්බල හරය ගන්නවා වගේම, සාරය ගන්නවා වගේම, සමස්ත දේශනාව ඔබ එකට සම්පින්ඩණය කර බලන්න. මොකක්ද අඩුව? මොකද්ද මේ හාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන දෘෂ්ටිය? මොකද්ද අපේට මේ බණ කියලා අප අතරින් සමුගත්ත විජේසිංහ මැතිතුමාගේ ගුරුවරයාගේ තියෙන අඩුව කියලා බලන්න. ඒකට කමක් නැහැ. ධර්ම ගෞරවයෙන් බලන්න. වැරදි නම් වැරදි කියලා අවබෝධ වෙන්න ඕන, හරි නම් හරි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. විද්‍යාඥයෙක් කියලා කියන්නේ ඒකමතික සංකල්පයකින් සෝයාන කෙනෙක් නෙමෙයි. නිදහස් දාර්ශනිකයෙක් හැටියට, මතවාදියෙක් හැටියට, පුජ්‍යලයෙක් හැටියට එයා විද්‍යාත්මක සිද්ධාන්තය හඳුනා ගැනීම සඳහා මහන්සි වෙනවා. ඒ උත්සාහය අපි සියලු දෙනා ළඟම තියෙන්න ඕන. සම්යද්දෘෂ්ටික දේවරාජ සමූහයක් සිටිනවා නම් මේ ස්ථානවලට, අපේ ජීවිතවලට, සද්ධර්මයට ලැබිව ඒ සියලු දෙවියොත් පින් අනුමෝදන්ව අපි සද්ධර්මය ආරක්ෂා කෙරෙත්වා, සද්ධර්මයේ යෙදෙන පින්නතුන් ආරක්ෂා කෙරෙත්වා, ඒ සද්ධර්ම අභිලාෂීව කටයුතු කරන සියලු දෙනාටම ධර්මයෙන් ජය ගන්න ආශිර්වාදේ කෙරෙත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධි නිවන් නින් සනසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. දස බල සේලප්පපවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා, අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු. දස බල බුදුන් නම් සෙල් මුදුන තින් මතු වූ, නිවන් නම් මහා සමුදුර කෙළවර කොටති සතතින්, අරියටගි මග සිලිලින් සීලු නිති සුවදෙන, ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා. තෙරුවන් සරණයි.